පොඩි කට්ටිය උඩ තියාගෙන ඉන්න එකෙන් ඒ කට්ටියට පුදුම පුහුණුවක් ලැබෙනවා. ඒ කට්ටිය දන්නේම නැතුව මගේ ඇසිරීම, ඉරියව්ව, ප්‍රශ්නයකට මම ඒගොල්ලන්ට අවවාද කරන විදිය, ප්‍රශ්නය සාකච්ඡා කරන විදිය, අසරණ වෙනකොට, තනි වෙනකොට, උදකලා වෙනකොට මම ඒගොල්ලන්ට පිට වෙන විදිය, මේ හැමදේම ගුරුවරයා කොයි විදිහට දෙන්න ඕනේ, අපේ ගුරුවරයා කොහොමද හිටියේ කියලා දැන් මේගොල්ලෝ හොඳට අත්දැකීම දන්නවා. මේගොල්ලෝ කවදා හරි දවසක ගුරුවරු වෙච්ච දවසක ලෝකෙට හොඳ ශ්‍රේෂ්ඨ ගුරුවරු පිරිසක් හම්බෙනවා. කිසිම මොහොතක ශිෂ්‍යයෙක්ගේ අඩුවක් එලා දකින්න නැතුව, දුර්වලකමක් එලා දකින්න නැතුව නිතරම උපදෙස් දීගෙන අවවාද කරගෙන හැමදේම ඉවසගෙන පිට වේගෙන ඉදිරියට යන එහෙම ගුරුවරු සෙට් එකක් දීගෙන ආදර්ශයක් මේක. අද ලෝකේ ඒ ඔක්කොම පිරිහිලා තියෙන හරියට ගුරුවරයෙක් නැහැනේ. අද අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් ශාසනයකට දෙන්නේ නැහැ විශ්වාසනේ. අම්දුරලෝකම් සුවර්ණ ටිකක් යටපත් වෙනවා. යමක් විඳින් නැතුව ඉන්න තාක්කල් ඕන තරම් ඒකේ නිදාසෙලා ඉන්න පුළුවන්ලු. බින්දට පස්සේ බැරිද? පොළොස් කනකම් පොළොස් අත්තල ඉන්න පුළුවන්ලු. කෑවට පස්සේ ඒව මතක් වෙනකොට ඒවා ඒ ආසාවල් එනවා. කෙලෙස් තමයි ඒවා. ඒවත් මේ නිරෝධ වෙනවද? වෙනවා. ඕනම එකක් නිරෝධ වෙනවා. ඒකයි අර රාගය ඇසිරිච්ච නැති බ්‍රහ්මචර්යා කෙනෙක් පොඩි කෙනෙක් ගත්තාම එයා අනිවාර්යෙන් බ්‍රහ්මචර්යාව රකින්නේ. ඔව්. ඇයි ඒ පිළිබඳව යාට මානසික ඇඳීමක් නැහැ. ඒක විඳලා නැහැ. ඔව්. අර විඳලා හාපු කෙනා ගීගෙදර ජීවත් වෙලා පවුල් වලට කෙනා ආවම එයා ඒක දන්නවනේ. ඒ නිසා එයා වදන්ද අර යාට වගේ දෙගුණයක් මානසික වෙන්න ඕන. ඉතලම. එයාට කියන්නේ දවසේ කෑ ගන්න වැඩිපුර ටිකක් මේ වඩන්න වෙනවා කියන්නේ. ඉදිරි කාලේ මේ එනම් නිතරම කියනවා ඒ කාලේ කොයිද කියලා අහන්න එපා. බොහොම අත ළඟයි ඒක. ගොඩාක් කට්ටිය මේ ස්වාමීන් වහන්සේලා වඩිනවා මේ. නිකන් අනාගතේ මට නිකන්ම දැනෙනවා. ඒ වඩින්න වෙන මොකවත් නෙමෙයි. මේක මාර්ගයේ වඩන එක කරදරයක් වෙලා. ඇයි මේ පාන්දර නැගිටින්න ඕනේ? පැය 24න් පැය 16ක් විතර මේක යුද්ධය අල්ලන්න බෑ හාමුදුරු. මට විවේක නෑ. මට විවේකේ ඕනේ. එනම කොහේ හරි ගිහලා කාලා බීලා නිදාසෙ ඉන්න තැනකට යනවා. මෙතන මට බෑ කියලා එන යන හාමුදුරු කුල්ල අනාගතේ ඉන්නේ. එතනදිත් අපි කම්පා වෙන්නේ නෑ. නිදහසේ කොච්චර කාලයක් ඉන්නද කවදර දවසක ඒ නිදහසය දුකක් කියලා තේරෙනවා. නිවා ගන්න තිබිච්ච අවස්ථාව පිටුපාලා නිදහසක් කියලා එකක් ඔයලා කියලා නැවත පැවත්මට වැඩ කරන එකට වඩා මේ දුක විඳලා නිදහසනක කොච්චර උතුම්ද? ඒක තේරුම් ගන්න සමහර කට්ටිය මේ වෙනකොටත් අපෙන් ගියා නම් ගිහිල්ලා තියෙන්නේ දුක් විඳින්න අකමැති නිසා. පාසු කන්න දුක් විඳින්නම ගන්න. දුක් විඳින්න අකමැති නම් එයා මෙතන නිදාසෙන වැඩේනේ කරන්න ඕනේ. ආය සැපක් හොයාගන්න යන්නේ. මිතර පාස්න. ඒ කියන්නේ එයා දුකෙන් නිදාසෙන කෙනෙක් නෙමෙයිනේ. දුකට සැපකින උත්තරේ හොයන කෙනෙක්. එයා නිවන් දකින්නේ. එයා ප්‍රශ්නෙට තවත් ප්‍රශ්නයක් තමයි උත්තරයක් වශයෙන් හොයාගෙන තියෙන්නේ. දුකේනොත් නිදාසෙන්න ඕනේ, සැපේනොත් නිදාසෙන්න ඕනේ. එහෙනම් දුකේ කියන ප්‍රශ්නෙට උත්තරේ සැපයයි කියලා කිව්වම, දැන් ඒ සැපේ කියන ප්‍රශ්නෙට ආයි දුකේ හොයනවද? ලොකු මෙකනික අර දංගල් පුරුක්වාගෙන තේරුම් ගන්න. ඒක තමයි මම නිතරම අර බණවලටත් මම කියන්නේ, යම් කිසි කෙනෙක් තමන් නිවෙන විදියට උපයෝග කරගන්න, හිතන්න, පුරුදු කරන්න, දකින්න, සිතන්න, එයාට ඒ දක්ෂකම නැහැ කියලා කියන්නෙම ගන්නෙම වැරදි විදියටනේ. එයා දකින්නෙම වැරදි විදියටනේ. යට හිතෙන්නේම වැරදි විදිහට නේ. ඒ කියන්නේ යට වැරදෙන ප්‍රතිසතේ වැඩි කියන එක නේ. ලෝකේ ජාතක කතාවලුත් ප්‍රාප්තෙන්න පුළුවන් නේ. දැන් බුදුහාමුදුරුවෝ ජාතක කතාව කියනවා. කාටර කියනවා මෙන්න මේ කාලේ මේ මේකක් වුණානේ. ඒ වෙච්ච වෙච්ච ඒ භික්ෂුව තමයි මේ කියලා කතාව කියනවා. ඒක කියනකොට සමහර කට්ටිය සෝතාපන්න වෙලා තියෙනවා. එතකොට දැන් ජාතක කතාවක් ඇහෙනකොට සෝතාපන්න වෙනවා නම් ඒ ජාතක කතාව එලා දකින්නේ. බුදුන් වැඳලා මිනිස්සු සම්මාවටපත් වෙලා තිනවනේ. ශ්‍රද්ධාවෙන් මාර්ගඵලවලටපත් වෙලා තිනවනේ. දැන් ශ්‍රද්ධාව වෙලා දකින්නේ ඇයි? බුදුහාමුදුරන්ට වඳින එක වරදක් නම් පැවැත්මට හේතුවක් නෑ. එතකොට බුද්ධත්වයක් පැවැත්මක් නේ. ඇයි එන බුදු උනේ උන්වහන්සේ? ওই විදිහට බලන්න ගියාම එක ප්‍රශ්නයකට උත්තර නෑ. ඔක්කොම එකින් එක නිකන් පැටලිලා තියෙන්නේ. ආය ප්‍රශ්නයක්. දැන් ශ්‍රද්ධාව නිසා මිනිස්සු නිවන් දකින්න ඔක්කොම පිරියනවා. කවුරුද? දේවදත්ත කිරිද ශ්‍රද්ධාව තියෙන නෑ. තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව. එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවන කට්ටියක් තවත්මට නෑ යන්නේ. මාර්ගඵල නිවන් අවබෝධ නැත්නම් බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච කිනුත් ලස්ස ගානක් මේ නොමග ගින්නේ. වැරදිලානේ. එතකොට ඒ කට්ටිය වැඩ වරද්දන්නද බුදුහාමුදුරුවෝ බුදු උනේ? ඕන් අලුත් ප්‍රශ්නයක්. ඒ විදිහට මේක අර අල්ලන කෙනා බදෙන්ද අල්ලන්නේ, නැට්ටෙන්ද අල්ලන්නේ, ඔළුවෙන්ද අල්ලන්නේ කියන එකයි ප්‍රශ්නේ. අල්ලන කෙනා හරියට ඔළුවෙන් ඇල්ලුවොත් පූජාකේ පූජේමි බුද්ධං කියලා මෙයා නිවන් දකිනවා, පහත් වෙනවා. පූජේමි බුද්ධං ඇති හොඳට. එහෙම නිවන් දකින්න නැත්නම් 84 දාම කටපාඩම් කෙරුවත් එයා එකෙන් ප්‍රශ්න කොට නගනවා නිවන් දකින්න. ඇයි අරකේම උනේ? ඇයි බුදුහාමුදුර මේක මෙහෙම කිව්වේ? අග්ගඤ්ඤ බ්‍රාහ්මණයා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඇයි බුදුහාමුදුර මේ විදිහට කිව්වේ? අර මේ නාතවල රිපෝටරලා තියෙනවනේ මේ විදිහට. ඇයි බුදුහාමුදුර මේ විදිහට කිව්වේ කියලා ඕම එකේ කියව පටල පටල පටල පටල පත්‍රේ මෙහෙම තිබුණාය. ආවල් විද්‍යාඥයා මෙහෙම කියලා තියෙනවා. රටේ මේ වාර්ෂික වාර්තාවේ ඕම තියෙනවා කියලා එකක් කී ඉන්නවා. ලියුම් 25ක් කෙනෙකුට බලන්න කී 10ක් විතර එන්නේ. මේක සාකච්ඡා කරන්න තියෙනවා. අවට ප්‍රශ්නක් තියෙනවා විසඳ ගන්න, ගැටලු තියෙනවා මේ निराකරණය කර ගන්න. පිස්සු ඒ මිනිස්සු. ඒ මිනිස්සුගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉතින් අපි පිළිද? කවුද මේ මිනිස්සුගේ ප්‍රශ්න එන විදිහට ඉතින්ද කිව්වේ? ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයක් ප්‍රශ්නයක් ඇතුළ ගන්න කිව්වේ කවුද? මෝඩකම්නේ. ප්‍රශ්න නොවන ධර්ම කාරණා තු ආර්දායන් කොච්චර තියෙනවද? ඒකෙන් ගන්න එපාය. දැන් ඔබ වහන්සේ මම පොළට යනවා. ගිලම් පසල කෙසෙල් ගන්න. කැලිච්චව රෝදේ කව් වෙලා හැම්බරිලා ගේවා ඒවා ගන්නවද අපි? අපි බලනවා මේක ටිකක් මේ ඉදිලා මදි නේද? ආඳුර මේ ආ මේ කරිය නැහැ, මේ කරිය නැහැ. මේක ආඳුර මේක නේ තැලිලා ටිකක් යට. ආ ඒකත් හරියන්නේ නැහැ. මේක ආඳුර මේක නේ කාබයිඩ් ගාල. ආ ඒකත් හරියන්නේ නැහැ. ආඳුර මේක හොඳට ඉදිලා තිනවා. ගිලම් පසට මේක ගැලපෙනවා. තැලිලා මොකවත් නැහැ. ගැප කර්මාත්‍ය. රුපියල් 20ක් දෙන්න මේ මනුස්සයාට. කෙල්ලරේ ගන්න. තකල් රුපියල් 20ක් දුන්නා කෙල්ලරේ ගත්ත අපි ආවා. බලන්න අපි ආඳුරනේ නිකන් කෙසෙල් ගන්න ගියාම තැලිලාද පොඩි වෙලාද කාබයිඩ් ගාලාද මේවා මේ යට ගිහිල්ලාද කැම්බිලාද ඔක්කොම බලනවා. 84 දානත් අපේ ආන්නේ ප්‍රශ්න එන ටිකයි ගන්න. ගැටළු වෙන එක ගන්න. තේරෙන්නේ නැති ටික ගන්න යයි. එතකොට තව මනසේක අන ආන්නේ විද්‍යා චරණ සම්පන්නෝ මේක විද්‍යාත්මකව පාදා දෙන සේක්වා. ඉතින් දෙකේ දෙකේ පොල්ලකින් තමයි උට පාදන්න ඉතින් විද්‍යාචර්ණ සම්පන්නෝ තේරෙන්නේ නැත්තම් සුපටිපන්නෝ භගවත තේරෙනවා. ඒකෙන් පලයන්කො නිවන්. මේ තේරෙනක පැත්තකින් තියලා හරක විද්‍යාත්මකව පාදලා දෙන තේක්වා. මේ මිනිස්සුන්ගේ මොට්ටකම් ටික. මොට්ට පීයෙන් වැඩ ගන්න බෑ වගේ මිනිස්සුන්ගෙන වැඩ ගන්න බෑ. අපේ දක්ෂකම විය යුත්තේ 84000 ප්‍රශ්න ඇති නොවන, ගැටලු ඇති නොවන, පැටලිලි සාගත නැති, පාසුවෙන් සරලව තේරුම් ගන්න පුළුවන් කොච්චර තියෙනවද? ඒකෙන් එකක් දෙකක් ගත රහත් වුණා. නිවන් දැක්කා. තාම එහෙම දක්ෂ නැහැ. අර මිනිස්සේ කාලා තිබුණා මනෝ කයෙන් ගිය දේශනා වල ස්වාමීන් වහන්සේගේ මනෝ කය පිළිබඳ දේශනා මේ ශ්‍රවණය කළා තුන් වතාවක් විතර. ප්‍රශ්නයක් තියෙනවා මේ මනෝ කය පිළිබඳ. දැම්මා පින්වත් උපාසකෙනි, ස්වාමීන් වහන්සේගේ මනෝකය පිළිබඳ ඔයාට තිය ප්‍රශ්නේ මොකද්ද? ඔයාගේ මනෝකයට ප්‍රශ්න නැහැ නේ. එහෙනම් ඔයා වැඩි ටික කරගෙන යන්න. ස්වාමීන් වහන්සේගේ මනෝකය එහෙම ඇයි උනේ? මෙයාගේ මනෝකය අනුන්ගේ මනෝකය වල ගැන කලබල වෙන්න එපා. බලන්න එයාට ප්‍රශ්නේ මොකද්ද කියන එක දන්නේ. මිනිස්සු නිතරම ගන්නේ ප්‍රශ්න සාගත ගැටළු සාගත තැන. දැන් බණක් කියනවා කියමුකෝ. හැ එකමාර බණක් කියන කවුරු හාමුදුරුවෝ බණක් කියන ප්‍රශ්න මොනවාරි තියෙනවද කියලා අහුවම ප්‍රශ්නයක් අහනවානේ. එතකොට දැන් පැය දෙකේ බණෙන් අර ප්‍රශ්න තියෙන ටික අහනව නේද මනස? එතකොට මේ විනාඩි 5 ප්‍රශ්න තියෙන ටික විතරනේ මතක තියෙන්නේ. එතකොට පැයයි විනාඩි 55 ප්‍රශ්නයක් නැහැ. අතන ඒකේ අබමල් රිනුවක් මට මතක නැහැනේ. හරියටම මතක තියෙන්නේ. එතකොට බිම්බිසාර රජුගේ නෙමෙයි නිරුවන්වැලි සෑය ඇදිවේ. එතකොට හාමුදුරුවෝ වණ්ඩකේ බිම්බිසාර රජුගේ නෑ ඒක එම වෙන්න බෑ. එතකොට අර කියපු ස්පිරිට් එක ಗುಣ ධර්ම වඩන එක කමටා මේ සේරම ටික උළඟට යවුවා. අපේ හාමුදුරන අර කුණුගොඩ විතරනේ මතක තියන්නේ. මොනාරි පැටළුණා හාමුදුරන්ට. පැටළුණා මොනාරි එකක් හරියට තේරුන්නේ නෑ. අර තේරිච්ච නැති එක මතක තියාගෙන අර පැය දෙකම ඉඳලා බණ ඉවර වෙච්ච එක ප්‍රශ්න ආනවා අපේ හාමුදුරුවෝ. එතකොට මේ පැයයි විනාඩි 55 රත්තරන් වාගේ ටිකක් කිව්වා නේද? පටිච්ච සමුප්පාදය ගැන අදින මේක ගත්තන මේ මනස මාර්ගඵලයකට එනවලු. අර ප්‍රශ්නේ අමතක වෙයි කියලා මේක ආන්නේ නැහැ. ඇයි? අර කමතකුණු. අර පැය එක මාරම උලගේ අරිනවා. මේ කණෙන් ගිල අරන් යනවා. අරක මතක තියන ඉතපම් පුතේ බණ ඉවර වෙච්ච ගමන් දෙන්නම් කියලා ඉතාන්නවා. ඉවරච්ච ගමන් ආන්නේ බිම්බිසාර රජුගේ කොහොමද දන්නේ නැහැ මේ රෝම්බෙලිසාය ඇදුවේ. මේ මනුස්සයාට මේ විනාඩි දෙක නෑයිලා තියෙන. කොච්චර දුර්වලද බලන්න. කොච්චර අශෝබනද බලන්නකෝ. ඒ උපාසකකම මොනතරම් පිළිකුල් සාගතකද. අද වර්තමානයේ ගොඩක් කට්ටිය එන්නේ. සමහර අය නම් බන දාලා උකුස්සාවගේ මේ ඇස් අරගෙන ඉන්නේ. මම බලමු මොකද ඇස් ලොකුයි නෑ කියලා. ඕමාගනේ. මම බැලුවා මේ මාර්ගඵලයට පත් වෙන්නමද මෙයා දන්නේ නෑ. කොතනද ආන්දුලන්ට වැරදෙන්නේ කියලා. මෝ බන හාන්නේ මම පයන්නේ ආන්දුලන්ට බනින්නේ. ඊට වඩා හොඳ නැද්ද අපි හාන්දනේ වෙන මොනාර එකක් ඇවුවන. වෙන මොනාර එකක් ඇවුවන තිරිසන් ලෝකෙ ඉපදෙනවා. මේක සද්ධර්මයේ ශ්‍රවණය කරන ආමරණ වැරදෙන තැන් ආමරණගේ දුර්වලකම් බණෙන් ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් තැන් මේ ටික හොඳට ඔකුස්සා වගේ ආලා තර්ක කළම අපායට යනවා අපි. ඒ බණ නොහයිතියනම් තිරිසන් ලෝකේ අපයන් බල්ලෙක් කියලා හරි මේ මනුස්සය ගොඩ යනවනේ. නැට්ටවනල මුර කරලා හරි ගොඩ යනවා. දැන් අරක නැට්ටවනන්නත් බෑනේ අපයන්. නැට්ටට තන ගාලානේ අපාය. ඕන් වෙලා තියෙන්නේ. බණ පවාද ලෝකේ මිනිස්සු ශ්‍රවණය කරන්නේ තමන්ගේ ಗುಣධර්ම වැඩෙන්ද නිවෙන්න නෙමෙයි. ඒකෙත් ආම්බුලන්ට වැරදෙන්නේ කොතනද? ආම්බුලන්ට පැටලෙන්නේ කොතනද? කොතන කොතනද ආම්බුලන්ට ප්‍රශ්න ගොඩ නගා ගන්න පුළුවන්? මොන වගේ තැන්වලදීද ආම්බුලන්ගේ දුර්වලද? ඒවා බලන්න තමයි බණ. එච්චර දුර්වලයි මිනිස්සු.